අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි සංවේගයටපත් වෙනතුනි වසර 82ක ජීවිත කාලයක් නිවාටපත් කළා වාසනාවන්ත දූපතුන් මේ සමාජයට බිහි කරලා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විදිහට ජීවත් වෙලා ජීවිතේ සමගත්තු සිල්පියා විජේතුංග මාතාව සිහිපත් කරලයි ඔබ මේ රැස්වලා මේ පින්කම් සිදු කරන්නේ විශේෂයෙන්ම අප බෞද්ධයන් විදිහට යම් කෙනෙකුගේ ජීවිතය අවසාන මොහොතට මේ වගේ අවස්ථාවකට සහභාගී වෙමින් අපි කාරණා කිහිපයක් බලාපොරොත්තු වෙනවා ප්‍රධානම දේ තමයි එළියගිය කෙනාගේ සමීපතම ඥාතීන්ට අපේ සංවේගීය කලකිරීම ඒ විතරක් නෙවෙයි මියගිය කෙනාගේ ජීවිතයේ කිමිච්ච ඊටම වැදගත් ලක්ෂණ ගුණාංග සිහිපත් කරලා ඒව අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම එවැනිම නියගිය ඥාතිවරයා වෙනුවෙන් දාන ආදී පින් දහම් කරලා ඒ කෙනාට පුණ්‍ය ආනුමෝදනා කිරීම නිශ්චයයෙන්ම වඩා ඒ මරණය සාක්ෂිස්ථානයේ තියාගෙන අපේ ජීවිතයට යම් අර්ථයක් එකතු කරගන්න අපි මේ අවස්ථාවක් කරගන්නවා සිල්වියා විජේතුංග මාතාව දැස බලන විට ප්‍රධානම කාරණය එතුමිය වාසනාවන්ත දූපතුන් ඇති කළා මේ සමාජයට ඉදිරිපත් කළා අද මේ අවස්ථාවට බොහෝ දෙනෙක් සහභාගී වෙලා සිටිනවා සජීවීව ඒ විතරක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා 100කට අධික සංඛ්‍යාවක් සෝන් තාක්ෂණය ඔස්සේ මේ සඳහා සජීවීව සම්බන්ධ වෙලා මේ පින්කමේ කොටස් සලවම් වඩපත් වෙලා තියෙනවා ඒකට හේතුව එකක් දෙකින් මේ මෑණියන්ගේ ළඟදී මිච්ච ශ්‍රද්ධා දීගුණ දහම් ඒ විතරක් නෙවෙයි මේ මෑණියන් නිර්මාණය කරපු දරුවන්ගේ තියෙන ගතිගුණ සංඥානෝන අනෝමනෝන ඇතුළු ඒ ඔස්කා මහත්මා ඒ පිළිතුරුගේ ළඟදී මිච්ච ගුණාංග නිසායි අද බොහෝ දෙනෙක් එතුමිය ගැන කතා කරන්නේ ඒ අම්මා තුළ තිබුණු ඒ ගතිගුණ ශ්‍රද්ධාව දානය නිර්වේත බව අවංක බව මේ වගේ ගැටුම් නැරසක් එතුමගේ ජීවිතය තුන අපි දැක්කා. විශේෂයෙන්ම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ලෙස සැනහවත් කෙනෙක් ලක්ෂණ කීපයක් තියෙනවා. දර්ශන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනය මාත්‍යර මලං කවේ සද්දෝතු උච්චති. සැනහවත් කෙනෙක් තියෙන ප්‍රධාන ලක්ෂණ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සිල්වතුන් දකින්නට කැමති, ස්වාමීන් වහන්සේලා දකින්නට කැමති. අපි ඊටම පැහැදිලිව දැක්ක කාරණය එතුමිය ස්වාමී වහන්සේ කෙනෙක් දැක්කහම හරියට දරුවෙක් දැක්කා වගේ ඇස් දෙක පිනා යන මුළු ශරීරයම පිනා යන සතුටකින් ඒ ස්වාමී වහන්සේ දෙක දැස දැක්කා බැලුවා. ඒ වගේම පය ගානක් එතුමිය වාඩි වෙලා සද්ධර්ම ශ්‍රවණය කළා. බයතර ගියත් විහාරස්ථානයට ඇවිල්ලා විශේෂයෙන් පොහොය දිනවලදී අඛණ්ඩව ධර්ම දේශනා කළා. අපි ඊටම නිවැරදිව දැක්ක දෙයක් තමයි එතුමිය පය ගානක් එක දිගට ධර්ම ශ්‍රවණය කළා. නිදිමත වෙන්නේ නැහැ නින්ද යන්නේ නැහැ හොඳට අවධානයෙන් ස්වාමී වහන්සේ දෙස බලාගෙන ධර්ම ශ්‍රවණය කළා මේකත් ලක්ෂණයක් ඒ වගේම පරිත්‍යාගයේ සීලීත්වය නිතරම ස්වාමී වහන්සේ කෙනෙක් දැක්කහම කුමක් හෝ දෙයක් පූජා කරන අදහසින් තමයි නිතරම එතුමිය ගත කළේ ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවන් ජීවිතයම තමයි මේ දරුවන් ජීවිතයකට ආදර්ශයක් ලෙස ලැබුණේ අපි දන්නවා මේ සංදෙනෝන අනුමනෝන තමයි ගෝෘතියක් ලෙස ආහාර පාන සංකලනය කරලා ඒ සූදානම් කරන හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කොටසක් වෙන් කරනවා බුද්ධ පූජා වෙනුවෙන් කොටසක් වෙන් කරනවා ඒ වගේම ගෞරවණීයක දෙර නෙවෙයි පින්කමක් දෙර කරන්නේ ඊටාම අලංකව සත්භාවයෙන් පිරිසිදුව පෝෂණායි ලෙස මිනිසුන් ගැන අපමණ කරුණාවකින් ඒ සේවය කරනවා ඉතින් මේ ගුණාංග එමෑණියන් ළඟට දේවල් පින්තුනි එමෑණියන්ගේ ගුණාතර අපි සුවිශේෂ දෙයක් නැත්තා ජීවිතයේ අවසාන වසර ගානෙ තුමිය දරුවන්ගේ වෙන් වෙලා කාලය ගත කළා. මේක පින්වතුනි ඉතාම වැදගත්ම ලක්ෂණය එතුමගේ ජීවිතේ. මේක තමයි පෙරදිග සම්ප්‍රදාය. අපි බොහෝ වෙලෙ හිතන්නේ මේක බටහිරින් ආපු දෙයක් කියලා. නෑ පින්වතුනි මේක තමයි පෙරදිග සම්ප්‍රදාය. අපේ ඉස්තන් සොසයිටි ලක්ෂණය මේක. බ්‍රහ්මචාරී ගෘහස්ත වානස්ථාන සංന്യാසකගේ ජීවිතේ කොටස් හතරකට බෙදලා තියෙනවා. අන්තිම කාලේ දරුවා එක්ක ඉන්නේ නෑ. දරුවන්ගේ වෙන් වෙලා විවේකීව ගත කරනවා. ඇයි ඒක හේතුව? බොහෝ විට අපේ ජීවිත කාලෙ මේ බැඳීම වෙන් කරගන්න බැරි නිසා මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් දුගතිගාමී වෙනවා. අන්තිම මොහොතේ දරුවගෙන් වෙන් වෙන්න බෑ. ගෙදරින් වෙන් වෙන්න බෑ. අන්තිමට මිය ගිහිලා අතිපදිනේ ගෙදරමයි. පින්නතුනි මේ මෑණියන්ගේ ජීවිතේ ඉතාම වැදගත් ලක්ෂණයක්. අවසාන කාලෙ සියල්ලක් මතකලා එතුමියට හොඳට සැලකන දරුවෝ හිටියා. මුණුබුරු මිලිගණියගේ සොරතල් බලමින් ගෙදර ඉන්න තිබුණා. නමුත් එහෙම හිටියේ නැහැ. ඒ සියල්ලන් මාස්තරල විවේකීව තමගේ විමුක්තිය, තමගේ සසර ගමනට මාර්ගයෙන් රැස් කරන්න එතුමිය අතින් දැහැකින් දන් දුන්න විතරක් නෙවෙයි, ඒ සම්බන්ධතා අයින් කළ පිළිතුරුයි. මේක තමයි ආධ්‍යාත්මික ජීවිතයක ලක්ෂණය. ඉතින් එතුමියගේ මේ ගුණාංග අපි දකින ගමන් විශේෂයෙන්ම අප ඉදිරිපිට මේ ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. අපි බොහෝ දෙනෙක් ජීවිතේ බලාපොරොත්තු වෙන බොහොම සම්භාවනීය විදිහට ජීවිත අවසන් ගම යන්න. අපේ හුස්ම පොළ හෙළන වෙලාවේදී දරුවන් දෙස බලාගෙන ඇතැමිට දරුවන්ගේ සෙනෙහස ලැබමින් ජීවිතෙන් සම්බන්ධ බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ලොතනේ ඊටාම පැහැදිලි අද ලෝකේ සත්‍යය. අපිට කොච්චර ධනෙ තිබුණත් කොච්චර ඥාණයෙන් හිටියත් අපිට රෝහලට ඇතුළු වෙන කන් විතරයි බලන් ගොලම්බම් තියෙන්නේ. අපි ළඩ වෙන සුව වෙලාවත් හොඳයි, නැත්නම් එතනින්ම ආය අපිට කවදාවත් දකින්න වෙන්නේ නැහැ. මේක තමයි අද අපේ ජීවිතවල සත්‍යය. පින්නතුනි මේක හිතන්නේ තමයි මෙතුමිට විතරක් පිට දෙයක් කියලා. මෙතුමිට අද මේ ඉරණම වුණා. මේ කියන්නේ අපේ හෙට දවසේ ජීවිතේ ඉරණම මේ. මේක අපි මොහොතකට හරි කල්පනා කරන්න ඕන. බොහෝ විට කෙනෙකුගේ මරණයදී අනේ අපෝයි කියලා දුක් වෙනවා. නමුත් පින්නතුනි මරණයක් කියලා කියන්නේ ඊට වඩා ඉහළින් හිතන්න ඕන දෙයක්. ධර්මයේ තියෙන්නේ මරණය කියන්නේ දේව දූතෙක් කියලා. ලෝකයේ අවසාන වෙන මොහොතෙහි දේවුරු වැඩිලා මනුස්සරෝ කැටි කියන ඉක්මනට පින්කම් කරන්න තම ටික කනේ ලෝකයේ දේවි කියලා. මෙයාට කියන්නේ දේව දූතයා කියලා. The messenger of heaven. පින්නතුනි මරණය කියන්නේ මෙන්න මේ වගේ අපට දේව දූතේ. අපේ ජීවිතයේ හෙට දවසේ ආරමුණ ජීවිත ස්වභාවය මේකයි කියලා පෙන්නන කාරණයක් මේ මරණය කියලා කියන්නේ. අන්නේ නිසා බුදුහාමුදුරේ ඉස්සම පැහැදිලිව දේශනා කළා. අපි මේ සතර බොහෝ දිග ගමනක් යන්නේ. අන්නේ ගමනේදී මේ ඉන්නේ ඊටාම සුළු මොහොතෙහි මනුස්ස ලෝකයේ සම්බුද්ධෝත්පාදකාලයේ කියන්නේ ඊටාම සත්‍යයක භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ අවස්ථාව අපි මගේ හැර ගන්න හොඳ නැහැ. බුදුහාමුදුරේ ඉස්සම පැහැදිලිව දේශනා කරනවා. අපි අවුරුදු 100ක් සාර්ථකව සමගියෙන් සෞඛ්‍ය සම්පන්න ජීවත් වුණත් අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි මරණයෙන් පස්සේ දුක දිගහන උනොතින් අර තියෙන සම්පත්තියලක් නිෂ්ඵල වෙනවා. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ ඒ ජීවත් වෙන කාලයේ සතුටෙන් ඉන්න විතරක් නෙවෙයි. ඒ කාලය තුළ අපේ කුසල් දහම් කරගෙන ඊළඟ ආත්ම භාවය සුගතිගාම වෙන අනිත් දෙයක් ඉතිරි කර ගන්නට ඕන. බුදුහන්දර කරුණු හතරක් දේශනා කළා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඒ වගේම ඡාග සම්පදා, ප්‍රඥා සම්පදා. ශ්‍රද්ධාව, සීලය, දන් දීම, ප්‍රඥාව. මෙන්න මේ කරුණවලින් නිරතුරුව අපි පෝෂණය වෙන්නට ඕන. අපේ ජීවිතයේ නිතරම බුද්ධ ධර්ම සංඝ කියන තේරුවන වැඩිපුර මතක් වෙන්නට ඕන. මේ මෑණියන්ට එහෙම සිද්ධ වුණා. ඒ වගේම තමන් දෙන දාණය ගැන මතක් වෙන්නට ඕන. අපේ ධර්ම පිටේ හඳ සඳහන් කළ අවසාන මොහොතේ මේ දාණය ගැන සඳහන් කළා කියලා. ඒ වගේම සිල්වන්ත ජීවිතයේ ප්‍රඥාවන්ත බව. මෙන්න මේක තමයි පින්තුනි. අපේ ජීවිතයේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියන තියෙන ප්‍රධානතම ඉඟිය, ප්‍රධානතම සලකුණ. ඉතින් අද අප සමරන මෙන්න මේ මෑණියනුත් එවැනි වගේ වස්නාන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. අනේ සාදුතුමෝ දේශනා කරනවා මරණ ධම්මෝ මරණ අනතීතෝති අභින්හං සච්චේති සම්බන් මරණය කියන එක අපි කවුරුවත් නොයෙකපු දෙයක්. අපිට මේක ඉක්මවන්න බෑ. අන්න ඒ නිසා අප්‍රමාදීව මේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත්, අපි තනියම හුදකලා විල රෝහලේ ඉන්න අවස්ථාවක් වුණොත් අපිට මෙනෙහි කරන දහම් කරුණු දෙකක් අපි දැන්මම පුහුණු කරලා තියෙනවාද කියලා බලන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, සතර සතිපට්ඨානෙ, අනිත්‍ය සංඥාව, මෙන්න මේ වගේ කරුණ පින්තුනි හැකිතා ජීවිතේ පුරුදු පුහුණු කරගෙන ඉන්න. ඉතින් ඒ මෑණියන්ට අපි පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් විශේෂයෙන් අපි මේ ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 95ක් ගත කරන අවස්ථාව. ඒ වගේම අපේ ගරුතර වල්පොර නායක ස්වාමීන් වහන්සේ මේ සියලුම ස්වාමීන් වහන්සේට වැඩලා එතුමියට අවසන් ගෞරවමේ දක්වන පූජනීය අවස්ථාව සහභාගී වෙච්ච අවස්ථාව. මේ කරුණෙන් පේනවා පින්තුනි ඒ මෑණියන් කොච්චර සීමන්තද කියලා. මේ ඉතාම දුෂ්කර කාලයක, ඉතාම වෙසන්කාරී අවස්ථාවක මේ වගේ ගෞරවාන්විත විදියට එතුමියගේ ගුණ සිහිපත් කරන ලැබීමම එතුමිය ගත කළා වූ පුණ්‍යවන්ත ජීවිතය පිළිබඳව අපට තියෙන හොඳම නිදසුනක්. මේ පිළිතුර නිකන් වෙන්නේ නැහැ. මේ ලොකු හේතුඵල සිද්ධාන්තයක එකතුවකින් මේක වෙන්නේ. මේ ස්වාමි වහන්සේලා ඉතාම කැපවීමෙන් මේ දේවල් සම්පාදනය කළේ ඒ එතුමියගේ ගුණය සහ පිළි එකතුවක් විදියට. ඉතින් ඔබටත් මේක ලොකු ආදර්ශයක්. මේ පින්තුන් හැමදෙනාම ශ්‍රද්ධාවන්ත, සිල්වන්ත, දන් දෙන පින්තුන්. ඒ ගැටි මොන තරකවත් දිනු කරගෙන මේ මරණය සත්‍ය ස්ථානයේ තියාගෙන අපේ ජීවිතේ වැඩ වඩාත්ම සඵල කරගන්නට අප උත්සාහ ගනිමු. අද අපෙන් සමගන්න එස්එල්වීආර් විදෙග්ගේ සම්මාන්තාව අප විසින් සිදු කළ ආ වූ මේ දාන ආදී උතුම් පින්කම හේතුවෙන් එතුමිය සසර ජීවිත සුවපත් කරගනිත්වා අවසන උතුම් මොණිවනි සන්සෙත්වා කියලා අපි සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.